හොඳයි, කවුරුත් වෙන සාදුකාරයක් පවත්වන්න. සාදෝ සාදෝ සාදෝ. ධර්ම ශ්‍රවණයට පෙර පංචශීල සමාදන් වන්නට සෝදානම් වන්න, නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတေ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတေ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတေ සංඝං සරණං ගච්ඡාමි, තතියම්ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්ති ධම්මං සරණං ගච්ඡාමි, තතියම්ති සංඝං සරණං ගච්ඡාමි. සිසරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා බේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා බේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිස්සරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං පත්වා අප්‍රමාදේන සම්පාදේත. සම්පූර්ණා පමිත පාරමිතා බලේන විද්වන් සියෝ කිල කිලෙස සමෝහජාලං සේනේව ලද්ද අරහං අරහෝති නාමං වන්දා නිබුද්ද මමලං අදයේ තපෙත්වා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බපාපස්ස අපරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනන්ති කැලේවත් වාසනවන්ත පිණසුනි අද දින මේ නිවසේ රැස්වෙච්ච පින්වත් හැම දෙනාම ඉතාමත් වටිනා පින්කමක් ඥාතික යුතුයකමක් ප්‍රසවේදී පින්කමක් සිදු කරන අවස්ථාව. මීට වසරකට කලින් මිය ගිය ලියනගේ ප්‍රේමවතී මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා සිදු කරන වාර්ෂික පින්කමන සමගාමීව සිදු කෙරෙන ධර්මදේශනාමය පින්කමයි මේ සිදු කරන්නේ. ලියනගේ විමලරත්න පියතුමා පෙරමුණේ සභාවගෙන අමල් මහත්මයා මයිල් නොනර් තයබර දරුවන් විදියට මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඔබ හැම දෙනාගේ මේ කෘතවේදී භාවය අපි අගය කරමින් ඒ දයබර මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අප මේ පින්කම සිදු කරමු. පින්තුනි අපත්‍යක එකට හිටිය කෙනෙක් මේ ගියත් පස්සේ අප මේ හැදින කලින් කායක පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. මේක ඥාතික යුතුයකමක්. බුදුරජාණන් වහන්සේ පෞමුණුගේ යුතුයකම් සඳහන් කරද්දී විශේෂයෙන්ම සිංහලවාද සූත්‍රයේදී අප සමාජයේ විවිධ තලවලට බෙදලා එක එක පුද්ගලයන් සතු යුතුයකම් පැහැදිලි කළ දීලා තියෙනවා. දෙමව්පියන්ගෙන් දරුවන්ට වෙනවන යුතුයකම්, දරුවන්ගෙන් දෙමව්පියන්ට, සංපුරුෂයෙන් භාර්යාවට, භාර්යාවගෙන් ස්වාමිපුරුෂයාට, සේවා කරන ස්ථානයේ අයගෙන් සේවකයන්ට, ඒ සේවකයන්ගෙන් සේවා ස්ථානයේ ප්‍රධානීන්ට, පූජක පක්ෂයෙන් දායක පින්වතුන්ට, දායක පින්වතුන්ගෙන් පූජනීය පක්ෂයට, මේ වගේ විවිධ සමාජ තලවල අයට ඔවුන්ගේ යුතුයකම් විදියට දේශනා කරපු කරුණ සමුදායක් තියෙනවා. අන්‍ය අතුරින් දෙමෝපියන්ගෙන් දරුවන්ටත්, දරුවන්ගෙන් දෙමෝපියන්ටත් සිදු වෙන යුතුයකම් ගැන සඳහන් කළා තියෙනවා. අනෙතෙන්දි විශේෂ යුතුයකමක් තමයි දෙමෝපියන් ඉන්න කාලේ ආහාර පාන ආදී ඇඳුම් පැනතුම් ආදී දෙමෝපියන් සලකලා එයාගේ පවුල් ගරුත්වය ආරක්ෂා කරලා කටයුතු කරන ගමන් විශේෂ කාරණයක් දේශනා කළා තියෙනවා. අත වාපන තේසානං කාලකතානං දක්ෂිනං අනුපදස්සද කියලා. යන්නේ කියන පස්සේ කලින් කාලේට පින් කළ පින් අනුමෝදන් කරන්න කියලා. වෙන දිනක විශේෂ කාරණයක් වෙන හැම දෙනෙක්ගේම යුතුයකම් ගැන කියද්දී මේ ජීවිත කාලය ගැන විතරයි මේ යුතුයකම් ගැන සඳහන් කරලා තියෙන්නේ. නමුත් අම්මා තාත්තා ගැන සඳහන් කරද්දී මිය ගියාට පස්සේ තියෙන යුතුයකම් ඉස්ස කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඇයි ඒකට හේතුව? ඒ අම්මා තාත්තා තමයි අපේ ජීවිතේට සුවිශාල යුතුයකම කටයුත්තක් කරපු අය. ඒක අපට තේරෙන්නේ අපට දරුවෝ ලැබෙන්නවට. දරුවෝ ලැබෙන හැටි තේරෙන්නේ නැහැ. හැබැයි දරුවෝ ලැබෙනකොට වැඩේ තමයි සමන්ට එක තේරුණාට ඇතැම්පිට අමර සාතර සලක ගන්න කාලයක් නෑ සමහරවිට. දරුවන්ගේ වැඩවලට ගියාට පස්සේ. ඊට පස්සේ දරුවන්ගේ ලෝකේ නෙයි අම්මා තාත්තා අමතක වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා සුඛාමත්තේ යනා ලෝකේ අතෝ පෙත්තේ යනා සුඛං කියලා. යම් කෙනෙකුගේ ජීවිතයේ ප්‍රධාන බලාපොරොත්තුව සතුට සැනසීම. ඒ සතුට සැනසීම කෙනෙකුගේ ජීවිතයේ තියෙනවාද කියලා නුවණැති කෙනෙක් බලන ප්‍රධානතම නිර්ණායකය තමයි ප්‍රධානතම ලක්ෂණය තමයි ඒකෙනා කොච්චර අම්මට තාත්තට සලකන කෙනෙක්ද කියලා. යා ලෝකේ කාට සැලකුවත් යා කොයිතරම් අධ්‍යාපනයෙන් ඉදිරියට ගියාද කොයිතරම් වෘත්තීය මට්ටමින් ඉදිරියට ගියාද මේ කිසිම දෙයක් නෙවෙයි යාගේ සැපද තීරණය කරන කාරණේ. එක හොඳට මතක තියාගන්න පිටත. තමන්ගේ ජීවිතයේ සතුට කොච්චර හැඳෙනවාද කියලා බලන නිර්ණායකය තමයි තමන් කොච්චර අම්මට තාත්තට සලකන කෙනෙක්ද කියන්නේ. තමන්ගේ ජීවිතයේ ලොකුම ආශිර්වාදය තමයි අම්මට තාත්තට සැලකීම. එක්තරා දවසක මා පින්තූරයක් දැක්ක පත්‍රයක එක යෝන් වියේ ඉන්න අම්ම කෙනෙක් තමන්ගේ දරුවෝ එක අතකින් වඩාගෙන අනිත් අතෙන් තමන්ගේ අම්මා අතින් අල්ලගෙන ඉස්පිතාලේ යනවා. එක අතකින් දරුවෝ වඩාගෙන අනිත් අතින් අම්මා අතින් අල්ලගෙන ඉස්පිතාලේ යන බෙහෙත් අරන් දෙයි. හරිම සංවේදී සිද්ධියක්. පින්නතුනි මේක තමයි අපි වෙන්නට ඕන. අපි බොහෝ විට හිතන්නේ අම්මා තාත්තට යුතුයකම් කරන් අපේ දරුවන්ගේ යුතුයකම් ටික කළ ඉවර වෙලා. එතකොට අම්මා තාත්තා ඇත්තෙත් නැහැ පින්නතුනි. ඒ වගේම මතක තියාගන්න කාරණයක් තියෙනවා. අම්මා තාත්තා ජීවත් වෙන කාලේ අපිට අපි කොච්චර ඒගොල්ලන් ළඟින් ආශ්‍රය කළත් ඒගොල්ලන් ගැන අපිට ඉතරම් හිතෙන්නේ නැහැ පින්නතුනි. අම්මා තාත්තා ගැන වැඩිපුර හිතන්නේ කොයි වෙලාවෙද? අම්මා තාත්තා නැති වුණාට පස්සේ පින්නතුනි. ඒක හොඳට මතක තියාගන්න. අපේ අම්මා තාත්තා ගැන අපට වැඩිපුර හිතෙන්නේ ඉන්න කාලයට වඩා නැති වුණු කාලයට පිනුද. ඒකට මොනද කල්පනා වෙන්නේ? අම්මට තාත්තට තමන් කොහොමද සැලකුවේ කියන එක මතක් වෙනවා ඒ කාලේ. මහා මෙරක් වගේ ඔලුවට එනවා පිනුද. ඒ කාලේ තමන් කොච්චර හොඳින් සැලකුවාද? තමන්ට සැලකන්නේ බැරි වෙච්ච මොන කාරණා මොනවද? අතපස් වෙච්ච මොනවද කියලා තමන්ගේ මතකයට එනවා පිනුද. ඒ නිසා විශේෂයෙන්ම මේක හොඳට මතක තියාගන්න. අම්මා තාත්තා තමන්ගේ ජීවිතේ ඉන්නවා නම් හැමදාම පිනුදුනි සලකන්න. ඒක පොඩ්ඩක් තත්පසු කරන්න එපා. දරුවන්ගේ වැඩ කියලාවත්, අධ්‍යාපනික වැඩ කියලාවත්, රැකී රක්ෂා කියලාවත් මේ කිසිම දෙයකින් තමන්ගේ අම්මා තාත්තගේ යුතුකම් පැහැරරින්න එපා. ඒක උපරිමයෙන් කරන්න. ඇයි ඒක කරන්නට ඕන? අම්මා තාත්තා නිසාම නෙවෙයි පිනුදුනි. අප වෙන්නේ. අම්මා තාත්තා දවසක් හරි ජීවත් වෙන එක, අම්මට තාත්තට දවසක් හරි උපස්ථාන කරන එක, ඒකේ ප්‍රයෝජනය කාටද? තමන්ට. තමන්ටයි ඒකේ ප්‍රයෝජනේ තියෙන්නේ. අපි ඉඳන් ඉන්නේ අම්මට තාත්තට සැලකුවොත් එයාට හොඳයි කියලා නේ. ඒකේ ප්‍රතිඵලය පිනුතුනේ 125ක් විතර. අම්මට තාත්තට සැලකෙන කේසියට 75ක ප්‍රතිලාභය තියෙන තමන්ටමයි පිනුතුනේ. එනිසා මේක හොඳින් මතක තියාගන්න. අනිත් කාරණිය තමයි අපි දරුවන්ට කොච්චර කෙලින් සැලකුවත් කොච්චර අධ්‍යාපනය ලබා දුන්නත් දරුවෝ ඒ ප්‍රමාණයට ඔබට සැලකන්නේ නැහැ. ඔබට සැලකන්නේ කොහොමද? ඔබ ඔබේ දෙමාපියන්ට සැලකූ ප්‍රමාණයට. මේක ඉතාම හොඳින් මතක තියාගන්න. අමතක වෙනව නම් අද කොහෙද කියලා ලියලා තියාගන්න. මගේ දරුවා මට සලකන්නේ මා දරුවන්ට සලකපු ප්‍රමාණයට නොව මා මාගේ දෙමෝපියන්ට සලකපු ප්‍රමාණයටයි කියන්නේ. මගේ දරුවන් මට සලකන්නේ මා මගේ දරුවන්ට සලකපු ප්‍රමාණය මත නොව මා මාගේ දෙමෝපියන්ට සලකපු ප්‍රමාණයට මතයි කියන්නේ. සැබෑරසම තමයි අමකාත රැක බලාගෙන සලකුවා නම් තමන්ට දරුවෝ නොහිටියත් තමන්ට උපස්සන් ලැබෙන පිණිතු. දරුවෝ ඉන්නම ඕනේ. ඇතැම් විට ඒ සැලකිල්ලක් ලබන්න තරම් කාලයක් තමන්ට ජීවිතේ ඉතුරු වෙන්නේ නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේක පිණිතුනි මහා වැදගත් දෙයක්. බුදුදහම තුළ මේක ඉතාම අවස්ථා ගාන පිළි දක්වනවා. පුත්තානං ආපාදකා පෝෂකා හිමස්ස ලෝකස්ස දස්සීතාරා කියලා සඳහන් කරනවා. මේ දූදරුවන් පෝෂණය කළා ලෝකෙට දායාද කරන්නේ මේ අම්ම තාත්ත දෙන්න. යම්ම තාත්ත දෙන්නගේ ලෝකේ තමයි දරුවන් කියලා කියන්නේ. ඒ නිසා යම්ම තාත්ත දෙන්න අපට කිසිම දෙයක් නොසලකුවල්. යා අප මෙලොවට බිහි කරනකොටම අපේ ජීවිතයේ 80% කෙවලන් සම්පූර්ණ කළා ඉමාවටපත් කළේ. ඊළඟට අපි මහාචාර්යවරයෙක් කලත් ජනාධිපතිවරයෙක් කලත් අනිත් ඔක්කොම දේට 120 වෙනවා. ඒ නිසා සමහර නැත්තම් හිතනවා අපට දේපල මට එච්චර බෙදුවේ නැහැ. මට අනිත්‍යයට තරම් සැලකුවේ නැහැ. මොකක් හරි කියලා බේරෙන බලනවා නේ. කො අනිත්‍යය සලකනවා. මං සලකන්න ඕනේ නැහැ කියලා ඔහු හිතනවා නේ. වෙනදේ කවදාවත් හිතන්න එපා. මේක තමයි තමන්ගේ ජීවිතයේ සතුට සැනසීම ලබා දෙන ප්‍රධාන නිර්ණායකය කියලා හිතන්න. ඒක මහා පුණ්‍ය නිධානයක්. තමන්ට gedare ඉඳගෙනම පින්කම් කරන් තියෙන මහා පුණ්‍ය නිධානයක් තමන්ගේ අමතාත කියලා කියන්නේ. ඒ නිසා ඒ කාරණේ අපි හොඳින් හිතේ තියාගෙන මේ පින්කමට අපි සහභාගී වෙමු. ඒ ගැන මම උගක් මාත්‍රකාවසින් කියන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි අප මේ ශ්‍රවණය කරන බුදුදහම කියන කාරණය. දැන් මේ දරුවන්ගෙන් මම ප්‍රශ්න ටිකක් අහුවා. බුදුදහම කියලා කියන්නේ මොකද්ද කියලානේ? පින්නතුනේ ඇත්තටම අපේ දෙමෝපිය හැටියට දුක් වෙන්න ඕන පින්නතුනේ. අපි ලෝකේ අනිත් හැම දෙයක් ගැන උගන්වනවා. ක්‍රීඩකයෝ ගැන, අකුරු ගැන, භාෂා ගැන, ශිෂ්‍යත්ව පන්තියේ ප්‍රශ්න ගැන අපේ අම්මා තාත්තා දරුව කුසේ ඉඳන්ම ශිෂ්‍යත්ව භාගයට සූදානම් කරනෝනේ. හැබැයි පින්නතුනේ සංවේගය මේ තුන් ලෝකේ තියෙන වටිනාම දේ. ඒ දරුව ඔබේ දරුවන් වෙන පිළිතුරු නිකන් නෙවෙයි. මහා පින්කම් කරලා ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ දරුව වෙල මෙලව ඉපදෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි පින්නතුනි මේ ධර්මය ලබා ගන්න. ඒක හොඳින් මතක තියාගන්න. ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන විතරක් නෙවෙයි අධ්‍යාපනය උපරිම ලබා දෙන්න. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ડોක්ටරේට් එකක් තියෙන කෙනෙක්, ડોක්ටරේට් දෙකක්ම ලබා දෙන කම නැහැ. හැබැයි පින්නතුනි ධර්මය ඊට නොදෙමින් ඉඳලා ලබා දෙන්න. දරුවෝ ඔබට සැලකන්නේ අධ්‍යාපනය ලබාගත් පමණට නෙවෙයි. දරුවෝ ඔබට සැලකන්නේ ධර්මයේ දැනගත් පමණට. මේකත් හොඳින් මතක තියාගන්න. ඔබ දැකලා තියෙන සමහර හාමුදුරු ඉන්නවා. සමහර පවුල්වල හතර දෙන දරුවන් ඉන්නවා. එක දරුවෙක් මහානෙල ඉන්නවා. අම්මට තාත්තට වැඩි දුර සැලකන්නේ කවුද? ඈ? ඒ හාමුදුරු සැලකන්නේ පින්නවලු. ඒ අම්ම තාත්තා දැන් වැඩිපුර සතුටු වෙන්නේ තේ හාමුදුරු ගැන. ඇයි එහෙම සැලකන්නේ හාමුදුරු? හාමුදුරුවෝ තමයි ධර්මයේ හොඳටම දන්නේ පින්නවලු. එනිසා දරුවන්ගේ සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ට උපරිම ලෙස ධර්මය ලබා දෙන්න. අද ලෝකයේ පිනතුනි මේ බුදුදහමෙන් ප්‍රයෝජන ගන්න බටහිර සහ යුරෝපයේ මිනිස්සු දරන උත්සාහය දැක්කොත් ඔබට පුදුම හිතෙයි. ඒ බොහෝ දෙනෙක් උපතින් බෞද්ධයෝ නෙවෙයි. උපතින් වෙනස් ආගමලයි. ඒ අය මේ දහමට ඇවිල්ලා දහම් කරුණු තේරුම් අරගෙන මහා ගැඹුරු දේවල් නෙවෙයි. ඇතැමිට ඔබ තරම් ධර්මය දන්නේ නැහැ. ඔබ තරම් දහම් පාසල් ගිහිල්ලා දහම් පාසල් අවසන් විභාගයේ ධර්මාචාර්ය පාසල නැහැ කට්ටිය. ඒ බොහොම ටිකයි දන්නේ බුදු දහමෙන්. පංචශීලයේ, මෛත්‍රී භාවනාව, සතිමත් බව. Five precepts, loving kindness meditation and mindfulness. මේ තුන විතරයි කට්ටිය දන්නේ. පංචශීලය, මෛත්‍රී භාවනාව, සතිමත් බව. මේ තුන විතරක් දැනගෙන පිනුතුනේ බුදුදහමක හේදාක්වන ගෞරවයේ දැක්කොත් ඔබට පුදුම හිතේ. යකේ දැනගත්තු දවස් ඉඳලාම භාවනා කරන්නේ කොහොමද? දරුවා උකුලේ තියාගෙන. තමන්ගේ කිරි දරුවා අත දරුවා උකුලේ තියාගෙන තමයි භාවනා කරන්නේ. ඔබ එහෙම දැකලා සමහර සෝම් එකකින් එහෙම බාන වැඩසටහන් කරන වෙලාවට බටිරායට එයා සහභාගී වෙන දරුවත් අතේ තියාගෙන. දරුවෝ විතරක් නෙවෙයි ගෙදරින් පූසෑම් බලන් දෙන දෙපැති තියාගෙන. ඒ සතර කියලා වන්දවන පිනුම්. ඒ තරම් ගෞරවයක් විශ්වාසයක් මේ ධර්මයේ කෙරෙනවා. අප දැකලා තියෙන ලෝක ඉහෙළම රටවල. ඉහෙළම ආයතනවල වැඩ කරන අය ඉන්නවා. ඇමරිකාව වගේ රටවල ලෝක ප්‍රකට ආයතනවල වැඩ කරන අය ඉන්නවා. Google සමාගමේ, Facebook එකේ, Microsoft එකේ, Apple company වැඩ කරන අපිට මොන ගැලද තියෙනවා. ડોක්ටරේට් එකක් දෙකක් ලබා ගන්න වෙයි ඉන්නවා. ඒ සඳහන් කරනවා හාමුදුරනේ අපි මෙච්චර රටකට ඇවිල්ලා අප ලැබකෝ මේ රැකියාවට අධ්‍යාපනය වඩා වටිනවා අපට හාමුදුරන්ගෙන් බණ ටික අහන්න කියලා. අර කිසිඳු දෙයකින් ලබන්න බැරි සුවය මේ දහම තුලින් අපට ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඇතැම්මිට ඔබ ගන්න පඩිය වගේ මේ රටේ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් ලබා ගන්න පඩිය වගේ ඇතැම්මිට දහගුණයක පඩියක් වෙනත් තුනක් ඉවල ලබන. එහෙම ලබන අය සඳහන් කරන කාරණා පිනද. ඊළඟ පාඩ්‍ය අපේනට ප්‍රහියාවට මාසික වැටුපට වඩා ඒගොල්ලන් සලකන්නේ ධර්මෙදි. මාසෙට එක දවසක් නෙවෙයි සිල් ගන්න පිනතුනි. සමහර රටවල පන්සල්වල සිල් වැඩ කරන සිට සතියන්තේ. කොයි දවසෙම යෝගේ කරන්න බෑ. එක එක පන්සල්වල එක එක දවස්වල කරන්නේ. මාසේ මුල් සතියේ සෙනසුරාදා එක පන්සලක, දෙවෙනි සතියේ සෙනසුරාදා තව පන්සලක, තුන්වෙනි සතියේ ඉරිදා තවත් පන්සලක එහෙම කරන්නේ. ඔබ විශ්වාස කරනවද සමහර අය ඉතරක් වැඩ තියාගෙන මාසෙට දෙතුන් පලක සිල් ගන්නයි ඉන්නේ. එක මාසෙකට දෙතුන් පලක සිල් ගන්නයි. මේ කවුරුත් බල කළ නෙවෙයි බිනදු. ඒ විතරක් නෙවෙයි සමහර අය තමන්ගේ රාජකාරි කොච්චර තිබුණත් පන්සලේ පොහොය වැඩසටහන මඟ හැරෙන්නේ නැති විදිහට තමයි වැඩ ඔක්කොම සංවිධානය කරන්නේ. ඒ රටේ ඉඳන් විදේශගත වෙනවනම් එක්ක කලින් ගිහිල්ලෙනවා රාජකාරියකට ගියත් නැත්නම් ඒ දිනේ පහු කළ කැමති දිනේ දාන. මුළු අවුරුද්දේම ස්කෙඩියුල් එක හදන්නේ ධර්මය පුහුණු කරන් තියෙන එකට මූලිකත්වය දෙන. පින්නතුන විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ට මේ ධර්මයේ මූලික හරපද්ධතිය කියලා දෙන්න ඕන. උඟක් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ පින්නතුන. කාරණා කීපයක් තියෙනවා. පංචශීලයත්, මෛත්‍රී භාවනාවත්, සතිමත්පත් කරන් තියෙනවා. මේ තුන කරන් තියෙනවා. මේ තුන හැබැයි හරියටම කරන්න ඕන. එතකොට බුදු දහමේ තියෙන මූලික අර්ථය සඳහන් වෙන ගාථාවක් අපි සඳහන් කළේ සබ්බ පාපස්සකරණම් කුසල සෝක සම්බදා සටිත්ත පරියෝදපනම් හේතං බුද්ධං සාතනම්. මේ ගාථාව ලියලා දරුවන්ට උගන්වන්නට ඕන. ඔබේ දරුවාගෙන් කෙනෙක් අහයි ඔබ මොන ආගමේද? ඒ ආගමේ කියවන්නේ මොකද්ද කියලා අහයි. ඇහුවට පස්සේ මේ ගාථාව කියනවා. සබ්බ පාපස්සකරණං සියලු පව නොකිරීම කුසල සෝක සම්බදා පින්කම් කුසල කිරීම සජීත පරියෝධපනම් සිත පිරිසුදු කිරීම. මෙන්න මේක තමයි බුදුදහම කියලා කියන්නේ. මේක කටපාඩම් කළ දරුවට කියලා තියෙනවා. කවුරුනේ හොත් කියන්නේ කියලා. මේක කියන්නේ බැන්නම් පිටුනේ හරියම ලැජ්ජ වෙන්නවා. ඔබ ශිෂ්‍යත්ව ලකුණු 200 මරන් තිබුණා. ඕ ලෙවල් ඒ 9 හෝ 10 අරන් තිබුණා. උසස් පෙළ ඩිස්ත්‍රික් රෑන්ක් එක, අයිලන්ඩ් රෑන්ක් එක ඉහළම දාලා තිබුණා. ඔබේ දරුවා සාර්ථක නැහැ පින්නතුනි, මේක කියාගන්න බැරි. ඔබ දන්නවා ලෝකයේ සමහර ආගම්වල බෞද්ධය නෙවෙයි අබෞද්ධය පුහුණු කරන මිෂනරිවල බුදුදහමත් උගන්වන පින්නතුනි. බුදුදහමේ තියෙන සියලු හරපද්ධතින් ඉගෙන ගන්නවා වෙනත් ආගම්වලයි. නිකන් ධර්මෙ නෙමෙයි අපි ධර්මයත් එක්කම. බුදුදහමේ තියෙන විනය, සීලය, ඩිසිප්ලින් එක ඉහිලෙම පුහුණු කරනවා. භාෂා භාවිතය, දේශනා විලක්ෂය මේ සියල්ලක් මේ වලින් ඉගෙන ගන්න. ආන්දරෝ කලව කරනවා. පන්සල් වල කලමනාකරණය. පන්සලක් නඩත්තු වෙන්නේ කොහොමද? පන්සලට මෙච්චර අය එන්නේ කොහොමද කියන එක ඒගොල්ලෝ අධ්‍යයනය කරනවා. අද බටහිර ලෝකයේ වැඩිපුරම ප්‍රමාණය පල්ලි වෙන්නේ සිකන වෙනතන. පල්ලි වල යන කට්ටිය අඩු වෙනවා ටිකෙන් ටික. ඒ පල්ලි වැඩිපුරම මිලදී ගන්නේ කවුද? බෞද්ධයන් වෙනතන. ශ්‍රී ලංකික බෞද්ධයත් මිලදී ගන්නවා. හැබැයි ඊට වඩා ඒක අඩුයි, ඊට වඩා වෙනස් ආගම් වෙන රටවල් අය. විශේෂයෙන් තායිලන්තයේ, වියට්නාමයේ වගේ රටවල්ලෙන් ඇමරිකාවට ආපු අය බෙහෙවින්ම මේ කතෝලික පල්ලි, ක්‍රිස්තියානි පල්ලි මිලදී ගන්නවා. බෞද්ධ ආයතන බවට පත් කරනවා. පින්නතුනි, මෙන්න මේ රහස මොකද්ද කියලා බොහෝ දෙනෙක් අද හොයනවා. ලෝකයේ ඉහළම රටවල ඉන්න ස්වාමින් වහන්සේලා මේ බටහිර සහ යුරෝපයට ගිහිල්ලා ලෝකයේ බුදුදහම ඉහළම තැනට ගෙන යන්නට කටයුතු කරනවා. ලංකාවේ තියෙන හොඳම හාමුදුරුවෝ ලංකාවේ නෙමෙයි ඉන්නේ. ලංකාවේ ඉන්න හොඳම හාමුදුරුවෝ බලන්න පිටරට යනවා. ඇමරිකාවේ ස්වාමින් වහන්සේ කෙනෙක් කියනවා අවුරුදු 98ක් වෙනවා. කේනේපොළ ගුණරත්න කියලා බහ නැතිනේ. අදට දිනපතා බණ කියනවා. වයස අවුරුදු 98යි. උන්වහන්සේගේ ග්‍රන්ථයක් පසුගිය අවුරුද්දේ ලෝකයේ ඉහළම භාවනා ග්‍රන්ථ 8 අතරට එක පොතක් බවට පත් වුණා. ඉතින් මේ වගේ පින්නතුනි අද ලෝකයේ මානසික සුවය සැනසීම සොයාගෙන යන ගමනේදී ලෝකයේ අය බුදුදහම කරා එනවා. ඒගොල්ලන් බලනවා මේකෙන් අපට ලැබෙන සැනසීම මොකද්ද කියලා. අද ලෝකයේහි යම්කිසි කෙනෙකුට ඇති කරගන්න පුළුවන් කුසලතා අතරින් ප්‍රධානතම කුසලතාවක් සේ සලකන්නේ මොකද්ද? අද ලෝකයේ කෙනෙකුගේ ඉහළම දක්ෂතාවය විදිහට සලකන්නේ මොකද්ද? උපාධියක් ගන්න එකද? වෛද්‍යවරයෙක් වීමද? ડોක්ටරේට් එකක් ගැනීමද? මේ කිසිම දෙයක් නෙවෙයි පිනතුනි. අද ලෝකයේ ප්‍රධාන ස්කිල් එකක් විදිහට සලකන්නේ එක අරමුණක කොච්චර වෙලාවක් සමන්ට අවධානය තියාගන්න පුළුවන්ද කියන කාරණේ. ඒකත් device එකක් පාවිච්චි නොකර phone එක ළඟ laptop එක ළඟ ඕන වෙලාවක ඉන්න පුළුවන්. device එකක් ජංගම දුරකථනයක් wifi internet නැති වෙලාවක තමන්ට එක අරමුණක එක කාර්යයක අවධානය යොමු කරලා කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියන කාරණේ. එනිසා ලෝකයේ විශේෂයෙන් වෙනම දැනීම් හදන අය දේශකවරු මනෝවිද්‍යා උපදේශකයන් මේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ මේ දරුවෙකුට එක අරමුණක එක ඉරියව්වක කොච්චර වෙලාවක් දරුවා තියන්න සූදානම්ද කියන කාරණේ. පුළුවන්ද කියන කාරණේ. විශේෂයෙන් වර්තමානයේ දරුවන්ගේ හිතේ අරමුණක තියාගන්න බැරි වෙනතුනි ඉක්මනට වේගින් අරමුණෙන් අරමුණට යනවා. දේශනයක් වුණත් එකතුවේ ත්‍රිකට අහන සූදානම් නැහැ. ඉතාම ටික වෙලාවයි ඒ අරමුණෙන් වෙනත් අරමුණට අනුතෘප්තිමත් කරන්න බෑ. සතුටක් නෑ පිනුත්. වේගෙන් සතුට සොයාගෙන යනව අරමුණෙන් අරමුණට වේගෙන් යනවා දැන් නවින තාක්ෂණයත් එක්ක. ඒ නිසා බුදුදහමෙත් මේක කියලා තියෙනවා මේක කියලා තියෙන සුවච කියලා active listening කියලා එක. We should be gently spoken. This is the highest skill that a person can develop. මේක තමයි ඉහළම කුසලතාවය කෙනෙකුට දිනු කරන්න පුළුවන්. බුදුදහම හැටියට මොකද්ද මේක? සතිමත් බව mindfulness එක කියලා. device එකක් wifi internet පාවිච්චි නොකර වර්තමානයේ තුල හිත තියාගෙන කොච්චර කාලයක් Tamanට ඉන්න පුළුවන්ද කියන කාරණය මෙන්න මේ මත තමයි Tamanගේ සතුට තීරණය වෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් පිනතුන බුදුදහමේ හැටියට ගියොත් අපේ දක්ෂතාවය කියලා කියන්නේ වර්තමානය තුළ එක අරමුණක කොයි තරම් වෙලා සිත තබා ගන්න පුළුවන්ද කියන කාරණේ. තාත් ගැඹුරට ගියොත් අපට එකම සරල දෙයක් කරන්න දින පිනතුනි එකම දෙයක් කරන්න තියෙන අපට එක වර්තමාන මොහොතක හුස්මක් ඇතුළු වීම සහ පිටවීම ගැන සම්පූර්ණයෙන්ම අපේ සිහිය පවත්වා ගන්න දක්ෂ වීම. අපට කොච්චර අධ්‍යාපනය ලැබුවා කියලා කිව්වත් කොයිතරම් ධනය තියෙනවා කියලා කිව්වත් කොයිතරම් අවුරුදු ගානක් ජීවත් වුණාද කියලා කිව්වත් අවසාන වශයෙන් අපේ ජීවිතය කියන්නේ මොකද්ද? එක හුස්මයි පින්නතුනි. හුස්ම ඉහළට ගැනීම පිට කෙරේ. හුස්ම ඉහළට ගැනීම පිට කෙරේ. මෙන්න මේ ගැන සතිමත් වාසය කිරීම. මෙච්චර ගණන් තියෙන මේක. වර්තමානය තුළ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කිරීම. සතිමත් වාසය කෝණ කිරීම. ඒත් එක එකකින් සමත භාවනාව ඉඳගෙන හිත සමාධිමත් කිරීම ඊළඟ පියවර තමයි ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක නාත්ම බැලීම. මෙච්චර ගණන් තියෙන. සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියන එකෙන් ආරම්භ කරලා අනිච්ච අනුපස්සී විහෙරති අස්සසි සාමිති සික්ඛති අනිච්ච අනුපස්සී විහෙරති පස්සසි සාමිති සික්ඛති පිනු. අපේ ජීවිතයේ අවසාන කාරණය සාර්ථකත්වය කියන්නේ සතුට. ඒ සතුට කියන්නේ මොකද්ද? මේ වර්තමානයේ හිත තියාගෙන කොච්චර සමන් ජීවත් වෙන දක්ෂද කියන කාරණේ. වාකඩ කරන්නේ නැහැ වෙනද. වර්තමාන මොහොතේ තමන්ගේ පැත්තට හැරිලා බාහිර ලෝකෙ නෙවෙයි තමන්ගේ අභ්‍යන්තරට හැරිලා තමන් මේ වෙලාවේ කොච්චර වර්තමාන මොහොතේ ජීවත් වෙනද කියන කාරණේ. මේක බැරි නම් පින්නතුනේ මොනවා කිව්වත් තමා සාර්ථකුණා වෙන්නේ. ගෙදර කොච්චර ලොකු වුණත් දරුවෝ කොච්චර විශ්වවිද්‍යාලවල උපාධි ගත්තත් ඔබට කොච්චර ලොකු වාහනයක් තිබුණත් ඔබ සාර්ථක කෙනෙක් වෙන්නේ. ඔබේ රූපය කොච්චර ලස්සනත් ඔබට ඒක අදාළ නැහැ. සම්පූර්ණ ධර්ම කියලා කියන්නේ වර්තමාන මොහොතේ සතිමත් වාසය කිරීම. මෙන්න මෙතෙන්ට එන්න නම් අපට පංචශීලය තියෙනට ඕන. පංචශීලයට එන්න නම් කල්යාණ මිත්‍රත්වය ලැබෙන්නට ඕන. කල්යාණ මිත්‍රත්වය ලැබෙන්න නම් තමන් පරිත්‍යාග ශීලී වෙන්නට ඕන. ප්‍රතවේදී වෙන්නට ඕන. ඔබේ ළඟ ගුණේ දිනු වෙච්ච පමණට තමයි ඔබට හොඳම මිත්‍රයන් මුණගැහෙන්නේ. ඒ මිත්‍රයන් සම්මුඛන වෙන්න පුළුවන්. ලෝකෙ කොහේ හිටියත් ඒ මිත්‍රන් ඔබේ ජාංගම දුරකථනයටම එනවා. ඉස්සර වගේ යාළුවෝ හොයාගෙන, හාමුදුරුවෝ හොයාගෙන හිමාලයට, සිරිපාද අඩවියට, ක්‍රිටිකල් ආරණ්‍යට එහෙම යන්න ඕනේ නැහැ දැන්. ඒ ඔක්කොමයි සමගි ළඟ ඉන්නවා. ඒ තරම් පින්නතුනි අද මේ දහමේ හරපන්තිති හොයාගෙන යන්නට දැඩි උත්සාහකින් වැඩ කරනයි. යයි ඉහෙලම රැකියා කරන අය, ඉහෙලම වගකීම් දරන අය, දරුවන්ගේ වැඩ කරන අය, අම්මට තාත්තට සලකන අය, පන්සල් එකකට විහාරස්ථාන ගානක ස්වාමීන් වහන්සේලාගේ බර උසුල නැහැ මේ අපින්ට. එහෙම කරද්දී මේ ධර්මයේ ඉහෙලම කරපද්ධතිය සනාගෙන යන්නට උන් දැඩි උත්සාහ ධර්මී. එනතුනි ඒ දහම් කියන්නේ මොකද්ද? ඒ දහම් කියන්නේ අපට සැබෑලෙසම සැනසීම ලබා දෙන දේ. මොකද සැබෑ සැනසීම කියලා කියන්නේ? සැබෑ සැනසීම සැබෑ සැපය කියලා කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරනවා සබ්බම් පරවසන් දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං කියලා. ඒක තේරුම තමයි යම් කිසි දෙයක් බාහිර කෙනෙක් විසින් පාලනය කරනවා නම් ඒක දුකෙන් කෙලවර වෙනවා. යම් කිසි දෙයක පාලනය තියෙන තමන්ගේ අතේ නම් අන්න ඒක සැපෙන් අවසන් වෙනවා. ඔබ බලන්න කයින වෙලාවකදී ඔබට අද දවසේ සතුට ලැබෙන කාරණා මොනවද කියලා. ටිකක් කොලියක් කරන් වෙලාවක ලියන්න. ඔබට අද වැඩිපුරම සැපත සැනසීම ලැබෙන මොන කාරණාවලින්ද? රැකියාව වෙන්න පුළුවන්, දරුව වෙන්න පුළුවන්, දැනට කරන උපාධිය වෙන්න පුළුවන්, ඔබේ වාහනය වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, ඔබේ රූප සම්පත්තිය වෙන්න පුළුවන්, ඔබේ කටහඬ වෙන්න පුළුවන්, ඔබේ නිරෝගී භාවය වෙන්න පුළුවන්, ඔබේ ජනප්‍රියත්වය වෙන්න පුළුවන්. මේ හැමදේම සබ්බම් පරවසන් දුක්ඛං කියන කාරණේ යනවා පින්නතු. ඒවගේ ඔක්කොම පාලනය තියෙන්නේ බාහිර කෙනෙක් මත. ඒ බාහිර සාධක වෙනස් වෙච්ච ගමන්ම ඔය තියෙන සතුට අවසන් වෙනවා. ඔබේ සතුට තියෙන්නේ බාහිර පුද්ගලෙක් මත නම්, බාහිර දෙයක් මත නම් වැඩි දෙයක් තමයි ඔබේ සතුට තියෙන්නේ ඔබේ නිරෝගී භාවය, ඔබේ රූප සම්පන්නිය මතවත් නම් මොකද වෙන්නේ? ඒ සතුට සතුටක් තමයි ටික කාලයක්. හැබැයි ඒක අල්ප ආස්වාදයි, බහු ආදීනවයි. සතුටක් තියෙනවා නෑ කියන්නේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදය ටිකයි ආදීනේ වැඩි වෙන්නේ. ඒක සමන්ට හිමි වෙනවා කාගද දවසෙක. බාහිර පුද්ගලෙක් නෙවෙයි, වැඩි දෙයක් තමයි තමාගේ රූප සම්පන්නිය මතවත් ඔබ විශ්වාස තියාගෙන ඉන්නවා නම් ඒත් ඒ සතුට එන්නෙම අඩු වෙනවා. සැබෑ සතුටක් නම් ඒ සතුට එන්නෙම වැඩි වෙන්නට ඕන පිනතුනි. ඒ සතුට අඩු වෙන්න බෑ. දැන් බලන්න අද ඔබ සතුට කියලා හිතාගෙන ඉන්න දේවල් එන්නෙම වැඩි වෙනවද? නෑනේ. එන්න එන්නම වැඩි වෙනවා. එන්න එන්නම ඔබෙන් දුරස් වෙනවා. ඔබේ දරුවා උකුලේ ඉන්න ළමයා අද ඔබේ ළඟ ඉන්නවා. ටික කලක් ගියාට පස්සේ දරුවා ඔබ ළඟ ඉන්න කාලය අඩු වෙනවා. සාමාන්‍ය පෙළ කරනකොට, උසස් පෙළ කරනකොට, විශ්වවිද්‍යාලේ ඉන්නකොට, ඒ දරුවෝ මෙන් ටිකෙන් ටික අයින් වෙනවා. කවදරි දවසක යා වෙනම කෙනෙකුට බාර දෙන්නවා. මදර්ස් ඩේ දවසට, ෆාදර්ස් ඩේ දවසට මලක් නෙමරන් බලලයන්. එනතුනි අප තනි වෙන දවසක් තියෙනවා. අන්නේ දවසට ඒ වැටෙන්න කලින් ඊට කලින් අපට රැකවරණයක් බුදු දහම තුල ලබා දීලා තියෙනවා වෙනතුනි. මේ ධර්මයේ තුලට අපි ඉක්මනින් මෙනට ඕන. සබ්බං ඉස්සරියං සුඛං කියලා දේශනා කරනවා. යම් කිසි දෙයක ඉසිරුමත් භාවයේ, අධිපති භාවයේ සමාගේ පාලනය තුල තියෙනවා නම් අන්නේක සැප පිණිස හේතු වෙනවා කියලා. ඒ මොනවද? අප කරන හොඳ දේවල්. අප අම්මට තාත්තට සලකලා තියෙනවා නම් අන්නේ සතුට තමයි ඉතරම තමන්ගේ හිතේ හැව් පිළිරව දෙනවා. මං මගේ අම්ම හොඳට බලාගත්තා. මගේ තාත්ත ලෙඩ වෙච්ච නැති මං දැසිම සැලකුවා. මේ කරුණ හිතනකොට පින්නතුණි හිතට ලොකු සැනසීමක්. යම්ම තාත්ත හිටිය කාලේට වඩා සතුටක් එනවා නැති වෙච්ච කාලේට පින්නතුණි. ඒ කාරණේ ගැන හිතනකොට තමන්ගේ හිතට ලොකු සැනසීමක්. යවස්ථා මගේ අරගන්න එපා. ජීවිතේන උපරිම සලකන්න නැති වුණත් සලකන විදිය බුදුහාම තුල කියලා තියෙනවා. ඒක ධර්මදේශන අවසානයේ වෙලා තිබ්බත් අපි කියනවා. පින්නතුණි මෙන්න මේ දෙමව්පියන්ට සැලකීමෙන් ආරම්භ වෙන මේ ගමන දානය තුලින් තවත් අර්ථවත් වෙනට ඕන. දානය අත්හැරීම පරිත්‍යාග සීලෙන්ති. තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් පින්නතුණි gederinne සතාසිව්භාවකින් ඉඳන් ආරයන් සිංහන්නාගේ පටන් පූජනීය උතුමා දක්වා තමන්ට පුළුවන් ප්‍රමාණයකින් උදව්වක් වෙන්න. මේක හිතට ලොකු සැනසීමක්. අපි කාටවත් ලොකු ධනයක් නැහැ පින්නතුනි. පුළුවන් මට්ටමින් කරන්න. බත් හැන්දකින් හරි, සමගැටකින් හරි උදව්වක් කරන්න කෙනෙකුට. මාසෙට සැරයක් හරි ගමේන දුප්පත් කෙනෙකුට කෑම වෙලක් හරි දෙන්න. ඔබට පුළුවන් මට්ටමින් මේක කරන්න. අසරණ දරුවෙකුට අවුරුදු සැරයක් හරි කොපි පොත් දෙකක් හරි අරන් දෙන්න. තමන්ගේ දරුවගේ උපන්දින දවසට යාළුව දෙනෙකුට පෑන් දෙකක් හරි අරන් දෙන්න. දරුවන්ට උහුරු කරන්න පින්නොත් ඒ දරුවට ලොකු ආශිර්වාදයක් වෙනවා. මේක තමයි සතුට වැඩි කරගන්න ක්‍රමය. ඔබට දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවාට උදව් කළ ඔබ සතුට ලබනවා නම් ඒ සතුට ඔබට දෙගුණ කරගන්න පුළුවන්. කොහොමද දෙගුණ කරගන්නේ? තමන් දරුවෙකුට සලකන්න. සතුට දෙගුණ කරගන්න ක්‍රම. ඔබ කියන්නේ මේ ආන්දර මෙහෙම කියන අපට මේ දරුවට අසියදම් කරගන්න බැරුව ඉන්න අපි කොහොමද මේ කරන්නේ කියලා. ඔබේ දරුවට සලකන ප්‍රමාණය සලකන්න ඕනේ නැහැ පින්නතුනි. පොඩි දෙකෙන් සලකන්න. බලන්න ඔබේ දරුවාට ඔබ ජීවිත කාලයේහි සපත්තු කෝට්ටන් කියක් අරන් දීලා ඇද්ද? ඇඳුම් කියක් අරන් දීලා ඇද්ද? දරුවෙක් අවුරුදු 10ක් 15ක් වෙන විට දාන මතක් කරලා බලන්න. ඒ දරුවන්ට මතකද සපත්තු කෝට්ටන් අම මෙච්චර අරන් දුන්න කියලා? ඇඳුම් මෙච්චර අරන් දුන්න කියලා? මතක නෑනේ. හැබැයි බලන්න ඔබ වෙනත් දරුවෙකුට සපත්තු කෝට්ටන් අරන් දෙන්න බලන්න. කොහොමද? ඒ දරුවට ජීවිත කාලයම මතකයි. අන්නහවල ගෙදර ඉන්න මාමා නැන්දා මට මෙහෙම සපත්තු දෙකක් අරන් දුන්න කියලා. මුළු ජීවිත කාලෙම එක කියනවා පින්නතුණු. ඒ පිටස්සර දරුවෙකුට අරන් දුන්නු. ඔබේ දරුවා කොහොමද? කියනවද එහෙම? ඔබේ දරුවා කියන්නේ අරන් දෙන්න බැරි වෙච්ච දේවල් ටික මතක තියාගෙන ඉන්න. අරක කරේ නැහැ, මේක කරේ නැහැ, මට අරක දුන්නේ. ওই ටික තමයි මතක තියෙන දරුවට. පිටස්සර දරුවාට ඒ අරන් දීපු සුළු දේ මුළු ජීවිත කාලයක් මතකේ තියෙනවා. මටත් පොඩි කාලේ පින්නතුණු මුලින්ම සවතු කොටම අරන් දුන්නේ අපේ පන්ති උගන්වපු ගුරුතුමිය. මං තාමත් ඒ ප්‍රදේශයට ගියාම එතුමිය බලන්න යනවා දෙකේ පන්තියේ. පින්නතුණි මේව තමයි දානීය තියන අනිසංස. මේවට කරගන්න ඕනේ පින්නතුණි. ලොකුවට බැරි වුණත් Tamanට පුළුවන් ප්‍රමාණය මේව කරන්න. මේව කරනකොට ජීවිතේ ලොකු බැබලීමක් වෙනවා. හරදර කම්කටොළු අඩු වෙනවා පින්නතුණි. දරුවන්ගේ සාර්ථකත්වය දිනු වෙනවා. මෙතනින් පටන් ගන්න මේ යහපත් දේ පින්නතුනි මෙතනින් ආරම්භ වෙලා ඊළඟ පියවර තමයි පංචශීලය කියන කාරණේ. අපි නිතරම කියන නිසා මේක එච්චර අපට වටින්නේ නැහැ පින්නතුනි. නමුත් බුදුදහම තුළ ඊටාම මැනවින් දේශනා කළ තියෙනවා මහා පුණ්‍ය ගංගා අටක් ගැන. මහා පින් කුඹුරු පින් උල්පත් අටක් ගැන සඳහන් කරනවා. මොනවද ඒවා? බුදුදහමේ සඳහන් වන මහා පින් කුඹුරු පුණ්‍ය ගංගා පින් උල්පත් අටක් ගැන. අපි හැමදාම කරන දෙයක් නමුත් ධන්නේවත් නෑ අපි. මොනවද ඒ? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. මම බුදුන් සරණ යමි. මං සදහම් සරණ යමි. මම ආර්ය සංඝ රත්නයේ සරණ යමි කියලා කියනවා නම් හදවතින්ම සර්වං සරණ යනවා නම් මේක මහා පුණ්‍ය ගංගා. ඒ වගේම පංචශීලයේ ආරක්ෂා කරන කාරණා පංචශීලයේ. මේ ත්‍රිවිධ රත්නයේ සරණ යාමත් පංචශීලයන් කියන මේ කාරණා ටික පිනතුණි මහා පුණ්‍ය ගංගා පින් නදී අටක් විදිහට දේශනා කළා. මේක සරල නෑ පිනතුණි. ඊතන බලන්න පිනතුණි මම බුදුහාඳුරු සරණ ගියපු කෙනෙක්. මම සද්ධර්මයේ සරණ ගියපු කෙනෙක්. මම සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ඒ ආර්ය උතුමන් සරණ ගියපු කෙනෙක් කියලා හිතන්න බලන්න පිනතුණි. දවසට එක තත්පර 10ක් හිතන්න මේක. තමගේ ජීවිතේ වෙන ආධ්‍යාත්මික පරිවර්තනය තමයි හිතා ගන්න පුළුවන්. දවසට එක තත්පර 5ක් හිතන්න මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම සොරකමින් වැළකීච්ච කෙනෙක්. මම වැරදි කාම සේවනයේ බොරු කීමෙන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් මං වැළකීච්ච කෙනෙක් කියලා දවසට එක තත්පර 5ක් හිතන්න. ඔබ ආද කරන පින්කමල ආනිසංස පිනතුනි සැලකුතු ප්‍රමාණයකින් 10 ගුණයකින් විතර වැඩි වෙනවා කිසිම වියදමක් නොකර. රුපියලක් අත ඉඳන් නොකර. මේ කාරණා දිනපතාම හිතන්න පිනතුනි මේවා සරල දේවල් නෙවෙයි. මේවා පිනතුනි මරණයෙන් පස්සේ ආනිසංස ලබා දෙන දේවල් නෙවෙයි. මේවා මේ ජීවිත කාලෙම පිනතුනි ආනිසංස දැක ගන්න පුළුවන්. ඒ වගේම පිනොතුනේ මාසෙට දවසක් හරි ඔබේ ළඟම පන්සලකට යන්න. ගිහිල්ලා දරුවෝ ටිකත් එක ගිහිල්ලා පන්සල සුද්ධ කළෙන්න. මාසෙට එක දවසක් හරි කරන්න ඒක. පැයක් ගියත් ඇති. බෝධින මහන්සිය වටේට, චෛත්‍ය රාජයන් මහන්සිය වටේට හොඳට සුද්ධ කළෙන්න පිනොතුනේ. මේ දේවල් අනන්තසත් දන්නවා නම් පිනොතුනේ ඔබ මාසෙට පැයක් නෙවෙයි. හැමදාම උදේ ඉස්කෝල යන කලින් කරල යනවා පිනොතුනේ. අද මට තියෙන දහම් දැනුම මා ඉස්කෝලේ ගිය කාලේ මට තිබුණා නම් මං හැමදාම පාසල යන කලින් පන්සලට ගිහිල්ලා පන්සල අතුගාලා යන්නේ බිනදු. ඒ තරම් ආනිසංසයක් මා කරලා මා දැකලා තියෙන බිනදු. යානිසංසය ඉතින් අපේ මේ සරල පොඩි දෙයක් කියලා. ඔබේ දරුවටත් මේ ආනිසංසය ලැබෙනවා. දරුවට ඔබ ඇත්තටම ආදරේ නම් මේ තෙරුවන් සරණ යාමේ ඉඳන් පංචශීලයේ රැකීම ඔස්සේ මෛත්‍රී භාවනාව හරහා සතිමත් බව දියුණු කිරීම දක්වාම මේ ගුණාංග ටික තමාගේ දරුවාට දායාද කරන්න පිනතුනි. අද බුදුදහම ගැන කතා කරද්දී ලෝක මට්ටමේ විද්වතුන් කරුණු දෙකක් ගැන සඳහන් කරනවා. අභියෝග දෙකක් ගැන. මොකක්ද ඒ? එකක් තමයි බුදුදහම දන්නේ නැති අයට බුදුදහම කියා දෙන්න. ඒක ලේසි කරා. දෙවෙනි කාරණේ මොකද්ද? උපතින් බෞද්ධයෙක්ට සැබෑ බුදුදහම කියා දෙන්න. මේක තමයි අමාරුම කාරණේ. අබෞද්ධයෙක්ට බුදුදහම කියලා දෙන එක හරිම ලේසිය පිනුත්. එක පැයෙන් එයා හදවන්න පුළුවන්. නමුත් අපිට අපේ අයමණ කියවම් කොහොමද? ඔයි හාමුදුරුවෝ කියන්නේ අපි දන්න දෙයම නේ ඕක මොකද්ද? අපි දහම් පාසල යන කණි නම් දන්න දෙන්නේ ඕක. අපි දහම් පාසල අවසානත් කරලා දිනවා අපි ඔච්චර බණ සංඛ්‍යාවක් අහලා තියෙනවා අපි ධර්මාචාර්යයන් පාස් අපි ඕක දන්න ඔය හාමුදුරුවෝ කියන්නේ. ඒ නොතනින් දන්න එකයි ඒ දන දේ පුහුණු කරන එකයි අහසට පොළොව වගේ බිනුන. දන්න දෙයි ඒ දාන දෙය ජීවිතයට පුහුණු කිරීමයි අහසට පොළොව වගේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක පිනුතුනි මහා ආනිසංස ලැබෙන දේ. ඔබ දවසට එක විනාඩි දෙකක් තෙරුවන් සරණ යාම පංචශීලයේ සිහි කිරීම සහ දවසට විනාඩි පහක් මෛත්‍රී භාවනා කළ බලන්න. සීල සක්තෝ සෝපන්තේත්වා සෝපන්තේත්වා සෝපන්තේත්වා සෝපන්තේත්වා සෝපන්තේත්වා කියලා මෙනෙහි කරන්න. විනාඩි පහේ කරන්න උඟක් කරන්න ඕනේ. ඔබ මේ විනාඩි පහ කරවතින් සතියක් ඔබ ඊළඟ සතියේ විනාඩි 10 කරනවා අනිවාර්යෙන්ම. ඔබ මේක අවුරුද්දක් අඛණ්ඩව කරවතින් ඔබට බලෙන්වත් ඔබ මේකෙන් අයින් කරන්න බැරි වෙනවා. ඔබේ ජීවිත විනෝදාංශය හොබි එක බවට පත් වෙන භාවනාවක් වෙනවා. භාවනාව මුලින් බලෙන් කරනවා. නමුත් පස්සේ කාලේ පිනතුණි තමන්ගේ ජීවිතේ හොබි එක ඉන්ටරෙස්ට් එක බවට පත් වෙන්නේ භාවනාව. මහා නිධානයක් අතේ තියාගෙන පිනතුණි අපි ඇත්තටම අතපාන අනිත් අය. එක්තරා කතාවක් සඳහන් කරන එක්තරා සිංහල මිනිස්සේ ජීවිත කාලයම එක්තරා යකඩ පෙට්ටියක් උනේ ඉඳගෙන සිංහා කාලා තියෙනවා. සිංහා කනකොට යන යකඩ පෙට්ටියක් හමුන පාරක් හිටුවන් මෙයා ඒ යකඩ පෙට්ටිය උඳ වාඩි වෙලා සිංහා කන. ජීවිත කාලයම කරේ හිඟම යකඩ පෙට්ටිය උඩ වාඩි වෙලා ඒ අසනීපස්සල හිටපු වෙනි. මෙයා මරණයට පස්සේ අසලැසි අය එයාගේ අවසන් කටයුතු සිද්ධ කරලා බොහොම දාන කළා බැලුව මේ පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා. මොනවද තිබ්බේ? මේ යකඩ පෙට්ටිය පුරාම මැණික් තිබ්බේ. මේ මිනිස්සේ දැනන් හිටියේ නෑ මේ මැණික් පෙට්ටියක් කියලා. මැණික් පෙට්ටිය උඩ ඉඳගෙන මුළු ජීවිත කාලයක් සිඟා කපු මිනිස්සේ. එනොතන අපත් එහෙමයි. මේ සද්ධර්මයේ නැමැති මුළු කල්පයක් තුල ලෝට ලැබෙන අනගිතම නැවුම පණිවිඩේ නැමැති මේ මහා නිධානය මේ මැණික් පාත්‍රයේ මත ඉඳගෙන අපි පින්නතුනි දුක් විඳිනවා. මේක පින්නතුනි අපකලියුතු දෙයක් නෙමෙයි. මේ අනගිතම දහමින් අද ප්‍රයෝජන ගන්න උපතින් බෞද්ධයන් නෙවෙයි. උපදින බෞද්ධයන්. අද ලෝකයේ ඉහළම වෙබ්සයිට් ගන්න බුද්ධිසමල තියෙන ඉහළම වෙබ්සයිට් ගන්න මැනේජ් කරන්නේ උපතින් බෞද්ධයන් නෙවෙයි උපතින් අබෞද්ධයන්. සුද්ද සෙන්ට්‍රල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා බලන්න ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. අර කොච්චර දයක් කරනද කිසිම තැනක කවුද කරන්නේ කියලා නමක්වත් නැහැ. අපේ ගන්නකොට නම කරන කෙනා යාගේ පින්තූර උපාධිය ඔක්කොම දාන ඉස්සෙල්ලම. ඇතුළට බලන් ගියම ලොකු දෙයක්වත් නැහැ. අර අය කරනවා විශාල පිරිසක් සේවක මණ්ඩලයක් දාගෙන කරනවා කවුද කරන්නේ මොන රටේ කෙනෙක් කරන්නේ කියලාවත් බලාගන්න බැහැ. එකට මේ ලක්ෂණ. පින්නතුනි දහමට වෙනුවෙන් අද විශාල ධනස්කන්ධයක් කැපකරන කාලයක් කැපකරන තමන්ගේ ජීවිත කැප කරලා මේ දහමින් ප්‍රයෝජන ගන්න විතරක් නෙවෙයි ඒ දහම මුළු ලෝකෙට අරන් යන්නට කටයුතු කරන අය විශාල පිරිසක් උපතින් අබෞද්ධයි ඉන්න. ඒ නිසා අපේ ජීවිත ලස්සන වෙන පින්නතුනි. අපේ ජීවිතයේ සතුට වැඩි වෙන්න. අපේ දරුවන්ගේ ජීවිත බබලන්න. මේ දහමක් දරුවන්ට දෙන්නට ඕන. ඒ දරුවන්ට දෙන්න නම් අපේ ළඟ යමක් තියෙන්නට ඕන. අප මේ දහමින් ප්‍රයෝජනය ගන්නට ඕන. දහමේ සතුට අපට ලැබෙන්නට ඕන. ඒ දහම තුලින් ලැබෙන සැනසීම අපේ ජීවිතේට ගලා එන්නට ඕන බිනොත්. ඔබට බලන්න ලස්සන රසවත් කෑමක් ලැබුණොත් ඔබ මොකද කරන්නේ? කෑමකින් පොඩ්ඩක් තියාගන්න ඕනේ නේද ගෙදර අරන් යන්නනි දරුවට පුතාට දුවට දෙන්නනි. කොහොම හරි බෑග් එකේ දාගන්න තමන් නොක හරි තියාගන්න. ඒක තමයි අපේ අමල තාතෙන්ගේ ලක්ෂණය. එනොත් ඔබ ධර්මයේ දැනගත් දවසට ඔබ ධර්මයේ තමයි දරුවට දෙන හොඳම දේ. හොඳම දහම් පොතපත, හොඳම දහම් දේශනය, හොඳම ධර්ම වෙබ්සයිට් එක, අලුත් මෙතෙන්ම ධර්මය ගැන කරපු රිසර්ච් එක දරුවට ඔබ දෙනවා එදාට. ඒ දෙන්නේ නිකන් නෙවෙයි දරුවට උපරිම සැනසීම ලබා ගන්න. අනේ සැනසීම නිසාම පින්නතුනි ඒ දරුවාගේ මුළු ජීවිතය සාර්ථක වෙනවා. සජීත්ත පරියෝ දපන අකුසලෙන් මිදලා කුසල කරන විතරක් නෙවෙයි අවසාන බලාපොරොත්තුව සජීත්ත පරියෝ දපනං සිත පිරිසුදු කරගැනීම. හිතේ තියෙන ලෝභය ද්වේෂය, මෝහය කියන මේ අකුසල් මූලයන්ගෙන් සිත මුදවා ගැනීම. එක අතකින් නීවරණ දුරු කර ගැනීම, අනිත් අතින් ප්‍රඥාව වික්සිත කර ගැනීම. කොහොමද ඒක කරන්නේ? එක අතකින් සමත භාවනාවක්, කිසියම් සමත කමඨහනකින් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය ආදී මෙන්න මේ භාවනාවකින් හිතේ තියෙන කාම ඡන්ද ආදී නීවරණ දුරු කරලීම. දෙවනි පියවර ප්‍රඥාව විකසිත කර ගැනීම, විදර්ශනා භාවනාව. ඇත්තටම මේ මොහොතේ අපේ ජීවිතේ සිද්ධවන්නේ මොකද කියන කාරණේ? ප්‍රඥාවෙන් ජීවත් වීම. අපි කැම ටිකක් කනකොට බලන්න. තිඟානේ කැම ටිකක් දාගෙන කැම රස විඳිනකොට අපිට හිතෙන්නේ මොකද? මේ හතර දැන රස දැන කැම මේ තිඟානේ දිනේවයි කියලානේ. ඔබ තිඟානේ කැම ටිකක් දාගෙන කනකොට ඔබට පේන්නේ, ඔබ හිතන්නේ රස දැනෙන්නේ තිඟානේ දින කැම කියලානේ. ඇත්තටම මේ මොහොතේ ඔබේ ජීවිත රස දැනෙන්නේ පිඟාන දින කැමද? ඈ? පිඟාන දින කැම රහද? පිඟාන දින කැම රහද කියලා බලන්න පුරම් බ්ලෙන්ඩ් කරලා බටේකින් දාලා බලන්න. ඌරෙන් පල්හැට රහද කියලා. පිඟාන දින කැම නෙවෙයි පිණුතුන රහ. රහාර දිවේ තියෙන අර කෙලස් එක මිශ්‍ර වෙලා හැපිච්ච කැම දෙක තමයි රහ. ඔබට කවදාවත් මතක් වෙනවද? රසට කැම ටිකක් කනකොට රස දැනෙන්නේ කටේ තියෙන කැම කියලා දැනෙනවද? හැමදාම පේන්නේ පිඟාන තියෙන කැම ටික. නමුත් අපි හිතන්නේ අපි හුඟක් බුද්ධිමත්, මට හවල ඉස්සේ දැලමු පාදි තියෙනවා. මං හවල යන රැකියාව කරන්නේ මගේ යාළු හුඟා කියලා තැන්වල ඉන්නේ. අපි හුඟක් බුද්ධිමත් කියලා හිතන් ඉන්නේ. මෙච්චර සරල දෙයක්වත් පිනොතුනි කවුරු හරි කිව්වොත් මිසක් නිකන් තේරෙනවද? නෑ පිනොතුනි. අපේ සමස්ත ජීවිතේ මේක ඇතුළේ නැතුණු. මේ ඉදිරියට සපේන රූපේ හරියට අර පිඟාන තින කෑම වගේ. එහෙනම් අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක, රූපේ ඉතුරු නැතුවම වැය වෙලින් ඉබ තැනක මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මන විඥාන කියන අවස්ථාව. ධර්මයේ සඳහන් වෙනවා න පංච විඥානෙහි කිංච ධම්මං පටිවිදානාති අඤ්ඤතර අබිනිපාතමත්තං කියලා. චක්කු විඥාන ආදී පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් පිරිසිදු දැනගන්න බෑ. ඒක මුල් එක්ස්පීරියන්ස් එකේ විතරයි ලැබෙන්නේ. සබ්බේ ධම්මා මනෝ විඥාන දාත්‍ය විඤ්ඤය. සියලු ධම්ම මනෝ විඥාණයෙන් දැනගන්නට ඕන. මනෝ විඥාණයෙන් දැනගන්නකොට ඒ මනෝ විඥාණය පාදක වෙච්ච මුල් රූපස්කන්ධය ඉතුරු නැතුවම බෑ වෙලා නැති වෙලා නිරුද්ධ වෙලා ගිලදී. මෙන්න මේක දැනගත්තොත් මායි රූපෙ නිදහස් වෙනවා. බාහිර රූපෙ නිදහස් වෙනකොටම අභ්‍යන්තර නාමයන් දෙනුත් නිදහස් වෙනවා. නාම රූප දෙකම නිදහස් වීම තමයි සම්පූර්ණ දුකේ නිදහස් වීම ආදී සතුට කියලා කියනවා. ඉතින් මෙච්චර අපි මන්ට කියන බලාපොරොත්තු වෙන වැඩිමර කියන්නේ බය වෙන්න එපා. වැඩිපුර කියන නම් වැඩිපුර ගාන ගෙවන්න ඕනේ. ඉන්නතුනි තාම සරල මේ බුදුදහම කියුවේ දෙමෝපියන් සැලකීමේ පටන් අරන් දානය තුලින් කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා පංචශීලයෙන් ජීවිතය ලස්සන කරගෙන සීල සත්වෝ සුවපත්ත්වා කියන මෛත්‍රියෙන් ජීවිතය විසුතුරු කරගෙන ප්‍රඥාවෙන් බබලන ජීවිතය ගොඩනගා ගන්නට ඕන. ඇහැට රූපේ පේනවා නම් පේනකොටම මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්නට ඕන. ඇසට රූපේ පේනකොට ඒ රූපය බාහිර රූපයක් කියලා හිතුවත් අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානං අවසන් වෙන්නේ බාහපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ වැඩේ මරණ බාහිර රූපය තුලින් අපව ආක්‍රමණය කරගන්න. බාහිර රූපේ දකිනකොටම කනේ ශබ්ද ඇහෙනකොටම අපි තේරුම් ගත්තොත් මේ නිරෝධ ඇති රූපයක් නැති වෙලා ගිය රූපය මන විඥානෙන් තේරුම් ගන්න කියලා දැක්කොත් මොකද වෙන්නේ? අවිද්‍යාවත් වේ වාසිය සිවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධන්ති සකල විද දුක් සමුදායෙන් නිදහස් වෙන පුළුවන්. ඒක මරෙන් මතු නිදහස් වීමක් නෙවෙයි. දිට ධම්ම වේදින වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් දුකෙන් නිදහස් වීමක් බුදුහාමර දේශනා කළේ. එනිසා උත්තම බුදුදහම අපට උදින් ලැබුණේ මහා පිනකට ඉලබිච්ච පින දිනු කරගෙන අපි දක්ෂ වෙන්නට ඕන. ඒ උතුම් පින ආයසංශ අපේ මේ පින්වන්ත කුඩා දරුවන්ට දායාද කළ දෙන්නට ඕන අපි. අපේ නැද්දක පියන කලින්. ඒක දෙමව්පියන්ගේ ලොකු වගකීමක්. මේ සෑම කටයුතු කරන අපේ අධිෂ්ඨාන කරගනිමු. මේ උතුම් කුසල හේතුවෙන් අද විශේෂයෙන් සමරන මිට වසරකට කලින් මියගිය ලියනගේ ප්‍රේමවතී මෑණියන් මේ පින අනුමෝදන් සුවපත් වේවා. මේ පිනින් සුවපත් විය හැකි යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙතනම් මේ පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනාගේම නමින් ඒ සියලු ඥාතිවරු මේ පින දැක සුවපත්ව සුගතිගාමීව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාම කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලු කුසලන බලයෙන් සම්මදෘෂ්ක දෙවියනුත් මේකෙන් අනුභවදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයක් බොහෝ කාලයක් රැකදෙත්වා. විශේෂයෙන් ලියනගේ විමලරත්න පියතුමාතුළු මේ වයවෘද හැමදෙනාටමත් විශේෂයෙන්ම පින්වන්ත දරුවන් හැමදෙනාටමත් දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදය සරසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආසත්තාච බුම්මත්තා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ස්වං අදා. හොඳයි, අද දින අමල් මහත්මාස් එවාගේම මියුරි මහත්මිය ඇතුළු ඒ දරුවන් තමන්ගේ පියතුමා දියණගේ විමලරත්න මහත්මා පෙරමුණින් ලබාගෙන සිට කළා වූ මේ උතුම් පින්කමයි නිමාටපත් වෙන්නේ. මේ උතුම් පින්කමයි සංසෙන් පින්වත් හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා, නිරොග් නිරෝගී සම්පත් සැලසේවා, ජීවන්තන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වනට මේ උතුම් කුසලයක් හේතු වාසනාව වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනාන් පොළ උතුම නිවන් සුමයත් සැලසේවා කියන ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා භයං පන්තාච නිර්භයං සෝකම් පන්තාච නිසෝකා හොන්තෝ සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් බේදෙත්වා දියෙන් පෙළෙන සත් දිය නැති වෙත්වා සරින් හැවෙන සත් සම්නස් වෙත්වා නිතින්නේ හැම සත් සුවපත් සිත සැනසිල්ල වදෝහිමි ගුණ සිතේමය පවසන සෙල්ල හිමිගත් මග ගැනීමය. හැම දෙනාටම තෙරුවන් සරණයි. Thank you.